بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والنازعات غرقا والناشطات نشطا والسابحات سبحا فالسابقات سبقا فالمدبرات أمرا يوم ترجف الراجفة تتبعها الرادفة قلوب يومئذ واجفة أبصارها خاشعة يقولون أئنا لمردودون في الحافرة أئذا كنا عظاما نخرة قالوا تلك إذا كرة خاسرة දැඩිව ගලවන්නන් මත දිවුරමින් ඉතාමත් සැහැල්ලුව ගලවන්නන් මත දිවුරමින් පිහිනන්නන් මත දිවුරමින් තරංග වැද ඉදිරියට යන්නන් මත දිවුරමින් අල්ලාහ්ගේ අන පරිදි විශ්වයේ සියලු දෑ සැලසුම් කරන්නන් මත දිවුරමින් සැබවින්ම නුඹලා සියල්ල විනිශ්චය සඳහා නැවත නැගිටවනු ලබන්නේහුය එදින මහා කම්පනයක් සිදුවේ අනෙකුත් සිදුවීම්ද එය පසුපස හමා එයි එදින හදවත් තිගැසී සැලමින් පවතී ඒ වායෙහි එනම් එම හදවත් හිමි අයගේ බැල්ම අවමානයෙන් පහත හෙලී තිබේ දිරාගිය අස්තීන් බවට පත් වූ වායින් පසුවද අප පෙර තත්වයටම ගින් එනු ලැබුවෙම්දැයි ඔවුහු පවසති එවිට එය අභාග්‍යවන්ත ආපසු හැරීමක් යැයි ඔවුහු පවසති إنما هي زجرة واحدة فإذا هم بالساهرة هل أتاك حديث موسى إذ ناداه ربه بالوادي المقدس طوى اذهب إلى فرعون إنه طغى فقل هل لك إلى أن تزكى وأهديك إلى ربك فتخشى فأراه الآية الكبرى فكذب وعصى ثم أدبر يسعى فحشر فنادى فقال أنا ربكم الأعلى فأخذه الله نكال الآخرة والأولى إن في ذلك لعبرة لمن يخشى එය එකම එක පළවා හැරීමකි. එවිගස ඔවුන් එලි මහනක සිටි නබිවරයාණනි. නුඹට මූසාගේ කතාන්තරය ලැබුණෙහිද? එය මෙසේය. තුවානම් පාරිශුද්ධ මිතියාවතෙහි ඔහුගේ පරමාධිපතියා ඔහු කැඳවූ විට නුඹ ෆිරාවුන් වෙත යව්. ඔහු අපරාධ හා අක්‍රමිකතා කරමින් සීමාව ඉක්මවා ගොස් ඇත. එවිට නුඹ පවිත්‍ර වීමට අදහසක් ඇද්දැයි ඔහුගෙන් නුඹ අසව. තවද නුඹගේ පරමාධිපති ආරන් වෙත නුඹට මා නිවැරදි මඟ පෙන්වමි. අනතුරුව නුඹ අල්ලාහට බිය වී ජීවත් වව්. පසුව ඔහු එනම් මූසා ඔහුට එනම් ෆිරාවුන්ට මහත් සාධකය ගෙනහැර පෙන් වූයේය. එවිට ඔහු එය ප්‍රතික්ෂේප කර අකීකරු විය. පසුව ඔහු බියටපත් වී පසුබැස විවිධ උත්සාහයන්හි නිරත විය. එවිගස ඔහු තම කණ්ඩායම් එක් රැස් කර කැඳවේය. පසුව නුඹලාගේ උත්තරීතර පරමාධිපතියා මමයයි ප්‍රකාශ කළේය. එහෙයින් ඔහුට එලොව හා මෙලොව දඩුවම් ලබා දෙමින් ඔහු හසු කරගත්තේය. සැබවින්ම මෙහි අල්ලාහට බියව ජීවත් වන්නන්ට පාඩමක් ඇත. أأنتم أشد خلقا أم السماء بناها رفع سمكها فسواها وأغطش ليلها وأخرج ضحاها والأرض بعد ذلك دحاها أخرج منها ماءها ومرعاها والجبال أرساها متاعا لكم ولأنعامكم නිර්මාණයන්ගෙන් වඩා අසීරු වන්නේ නුඹලාද නැතිනම් අහසද ඔහු එය නිර්මාණය කළේය. එහි මුදුන ඔසවා පසුව නිසියාකාරව එය පිළියල කළේය. තවද එහි රාත්‍රිය අඳුරු කර එහි දහවල් ආලෝකය පිට කළේය. තවද ඉන් පසුව මහ පොළව මිනිසා ජීවත්වීමට පහසු අන්දමින් ඇතිරුවේය. එමගින් එහි උල්පත් ජලයද උලා කන තනබිම්ද පිට කළේය. තවද කඳුද ඔහු ඒවා ස්ථාපිත කළේය. මේ සියල්ලක්ම නුඹලාද නුඹලාගේ සිව්පා සතුන්ද භුක්ති විඳීම පිණිසය. يوم يتذكر الإنسان ما سعى وبرزت الجحيم لمن يرى فأما من طغى وآثر الحياة الدنيا فإن الجحيم هي المأوى وأما من خاف مقام ربه ونهى النفس عن الهوى فإن الجنة هي المأوى. එම නිසා අති විශාල ඛේදය පැමිණි විට එදින මිනිසා තමන් කළ දේ සිහිපත් කරයි. තවද බලන්නන්හට නිරය හෙළි දක්වනු ලැබ ඇත. එම නිසා කවරෙකු අල්ලාහ්ගේ නියෝගයන් පැහැරහැරමින් තම සීමාව ඉක්මවා ගියේද, තවද එළව ජීවිතයට වඩා මෙලව ජීවිතයට ප්‍රමුඛත්වයේ දුනේද, සැබවින්ම නිරය එය ඔවුන් ලැබුම් ගන්නා ස්ථානයයි. يسألونك عن الساعة أيان مرساها فيما أنت من ذكراها إلى ربك منتهاها إنما أنت منذر من يخشاها كأنهم يوم يرونها لم يلبثوا إلا عشية أو ضحاها. තවද කවරෙකු තම පරමාධිපතියා ඉදිරියේ සිටීමට සිදුවේවියයි බියවි. ආශාවන්ගෙන් තම ආත්මය වළක්වාගත්තේද, සැබවින්ම ස්වර්ගය එය ඔවුන් ලැබුම් ගන්නා ස්ථානයයි. නබිවරයාණනි, ඔවුහු නුඹගෙන් අවසන් දිනය පිළිබඳව විමසති. එය කෙදිනක සිදුවෙන්නේදැයි ඒ ගැන පැවසීමට නුඹට ප්‍රමාණවත් දැනුමක් තිබේද? එහි අවසන් දිනෙහි අවසාන දැනුම නුඹේ පරමාධිපතියා සතුය. නුඹේ යුතුයකම වන්නේ ඒ පිළිබඳව කවරෙකු බියවන්නේද ඔහුට අවවාද කරන්නෙකුව සිටීම පමණය. සැබවින්ම ඔවුහු එය දෑසින් දකින දින පෙරවරුව හෝ පසුවරු සුළු වේලාවක් හැර ලොවේහි රැඳී නොසිටි බව ඔවුනට හැඟේ.